අරහත නාම සිරි වාහි ගුරු සාහිබ ජී සලෝක මහල්ලා රි ජන උතර දබ්බයෝ සුතයා ගයි විහාය සතගුර කා ශබ්ද සුණ නා ජාගියෝ අන්තර නා උපජියෝ චාඋ රි ජන උතර දබ්බයෝ සුතයා ගයි විහාය සතගුර කා ශබ්ද සුණ නා ජාගියෝ අන්තර නා උපජියෝ චාඋ ශරීර ජල ගුණ බාහර ජෝ ගුර කාර නා කමායි ජාගත ජලන්ද ඩෙඨ මෛ හොමෛ දුජ පායි නානක ගුර සරණයි උබරි සච් මන් ශබ්ද ත්‍යායි මහල්ලා තිජා ශබ්ද රතේ හොමෛ ගයි සෝභාබන්ති නාර පෙරක පාණ සදා චල්ල තා බනයා සීගාර සේජ සුහාවි සදා පෙර රාව හර වර පායා නාර නා හර මර නා කදේ දුක් ලාග සදා සුහාගණ නාර නානක හර ප්‍රව මේල ලයි ගුර කෛ හේත ප්‍යාර පෞඩී ජින්නා ගුර ගෝපියා ආපණ තේ නර බුරයාරී හර ජීයෝ තෙන කා දර්ශන නා කරහු පාපිස්ස හතයාරී ඕහි කර කර සිර හැක සුද මන ජියෝ කර කට නාරී බඩ පාගී සංගත මිලේ ගෝරමුඛ සවාරී හර මෙලොහ සතගුර දයාකාර ගොර කෝ බලහාරී බඩ පාගී සංගත මිලේ ගෝරමුඛ සවාරී හර මෙලොහ සතගුර දයාකාර ගොර කෝ බලහාරී जी का खालसा वाहिगुरु जी की फतेह। श्लोक महला तीजा। रे जान उथारे दबे ओह सुत्या गई विहाए सत गुर का शब्द सुन ना जागेओ अंतर ना उपजेओ चाओ। राग सोरठ की वार पौड़ी तेई भी सलोका नाल।